kabukti berdarah kondeki, kabukti pahodis itu nyati, kita mengikari ini. Mahindu kongan lalu kota, isu jairat ke kala karuni, ada mandali mahal karuni, kisya sanggam sahabat karuni, priya vidyati. Geolo siu basar satiak main karuni, Unde sindu khalala gawagi mehuni. Ide ayahari ini mehuni. Hendaya nam number langganan tiada pamani. Hendaya nam number langganan tiada pamani. Adahan beri ini dukus waranjiya. Apa lembin order? Ida bihkiye. Adun orang yang temanat. Ika si panah tanam ayatul parade. Aranci lakukan sendiri. Tapi puluhan tahun ini, mana oh barang tak ada orang tahu. Tapi yang mana mati mana ada pahulah. Oh alutin tenungi, salik, siru dua jari kerana mati mana. Jadi itu salik mana? Oh kalau mana siru kahwin tu di mana lah bagi hari ini? Abdi mana jadi mana? Puluh puluh. Kita lagi. Kau mana ada? Bicara dengan dasar apa lagi? Apa yang sama lagi? Apa nama orang yang keistimewaan kerana sih tuh naik dah? China, terus desa orangnya mau sendu orang juga. Samaan tuh bilang dia apa aje? Hari itu, apa yang dia ni? Kurun pihak dua, polod parkin awak ini. Namun samaraya kita abe, mahaparvatya kadalnya bilangnya terlalu lagi, pada daraga itu, maha samaj ampa abe dikenal lagi. Kapu kita bahaya tapi dengan ini dia, hari ini maha gemesri kerana ini pergi awal lagi, kapu kita tapi ini bilang lagi. Esa kapu kita ini nikmat yang maha disini nikmat yang siapa samaj dekat, maha sanskuti ampa yang kita dikenal bahawa setara. Tawak ekor di kampanye tu ni melalui. Mungkin kampanye katikaran isyarat bunda sukapu bi, tamangi, atau tu panas atas di itu kahal ya, tu le, monoda kahal. Kapu bi mesti tahu makar, atau bi kalau bahari bi mesti tahu makar. Bahari bahari kan sarasa bi, isyarat upadi yang bahagut. Ikamah kalah kalau aku bagi pamanak ini. Ikamah gaya ke aku pamanak ini. Kamper waktu sambal yang kita cuma kalah kalau tu pamanak ini. Ini mana? Ini aku bagi apa yang disesuai. Menikah, menutur dia tuan dia. Mama ini kiri katara tu ni usaha kara. Paling ini kara ni kamera aku bagi apa yang disesuai. Dan paling ini kara ni kamera. Aku bagi gaya nama negeri ini. Ini itu pada mana le arti saudara le pelibadan, oh deh, itu sanggih kita. Ikan hari bisnisnya. Kapu kita khawar ni je, le bunat, oh ini hanya dia tu gaya nak kelihne. Kapu dia gaya nak kelih. Taman tu bila nak berpuluah. Minisun samaan ni le apa tak pun, arti saudara le paripurna di kiri tera. Taman ini tolak tu, kau mesti jalan kapu dia warak kelihno minyak. Umi kelihatan ni, paling awal ni apa kan aku hamil luar ni, hotel tu perawatan, okey, nama ni, paling awal ni mana kan aku nak buat hotel perawatan, tapi dia memang okey, baca nuri mesti ya. Kali anak ni, orang ni praktek awal ni, awasan ni, ni tu yang mana, orang ni kan bicara ni, buat buat poski ada as. Eh, ni tu yang sahaja orang orang ni, ni tu yang mulai ke bahasa ni, kali anak pun pada dapat beri. इसे नाम गीत है बल आनंद ने ऐसे प्रक्षिया में नवसंत भेजो कि एक अपुगी आस्था है मैंने मेरे पालन में पीली पतवारे का अपुगी कामन के नेहरे में गीत रचना अर्थ सौंदर्य इन पीली परिपूर्ण गीत रचना तोड़ गए मुतावासन अर्थों की आदत अदा अपन आनंद के नुम्बर गीत आनंद ने ऐसे प्रक्षिया में नवसंत மரண அலைமாட்டா முடிச்சு கொள்ளலாம் இவர்கள் நீங்க தமிழ் அது இருந்தாங்க මේ ගීතවලම තෝරා ගැනීම නිබඳව අවස්ථාවක් කරලා තිබුණේ මේ හේතුව නිසා අවදාක හරවත්තේ මගේ හැරෙන්න අවස්ථාවක් නැහැ. ඒ වගේම විසල් දේවල් ගායනා කරන්නත් අවස්ථාවක් නැහැ. කවුද ගීත තෝරා ගැනීමේදී අදහස් පළ කිරීමේදී විහිකාසිතී විචාරක වේදියක් තියෙනවා. මේ විචාරක වේදිය 1929 සෝවියට් දේශයේ පාරවෙන ලුනා චාස්කි කියන විචාරකයා විචාරකී කියනවා. ඒක පළවෙනි එක තමයි මිනිස්යාට සතුරු වන ඔවුන් යහපත් ජීවිතයක් දිනා ගැනීමට බාධා කරන සියල්ල විරෝධාත්මක ස්වරයෙන් පළකිරීම තමයි පළවෙනි විචාරකයේදී. ඒකට අපි කියනවා විවේචක ආකාරක වීතිය කියලා. දෙවෙනි එක තමයි මනුෂ්‍යයාට යහපත් ජීවිතයක් ලබා ගන්න උදව් වෙන වඩා සාධනීය දේවල් ඇදීම් සීලී ස්වරයෙන් පළකිරීම සමාජ සත්තා යටහත් වීම සමාජවාදී යටහත් වීම මෙන්න මේ විචාරයේ දෙක තමයි කවුගේ තමන්ගේ කීර්තිරා ගැනීමේදී අනුගමනය කළේ. ඒ එක්කම නමුත් මෙහෙම කියන කොට ඔබ හිතාවේ කවුගේ සමහර විට සටන් පාඩ කිව්වගේ සටන් පාඩ කිව්වගේ පෝස්ට් ගායනා කරන්නේ කපුගේ අවදාන දෙයක් කරේ. කපුගේ ගායනා කරන හැම විරෝධතාවකයක්ම අතිශයින්ම කලාත්මක නිර්මාණයක් ලැබිච්ච කලාත්මක නිමාවක් ලැබිච්ච පරිපූර්ණ රචනයක්. මේ විරෝධතාව පිළිබඳව කපුගේ හේමලතර මහතුලන්ගේ පොතේ පෙරවදනදී මෙන්න මෙහෙම කියනවා. මේ කපුගේ වචන. විරෝධතාව නම් වූ දැන්නේ පොළොව ඉල්ලාගත් ගීත විශේෂයක් දැන් අපට අසන්නට ලැබේ. එහෙත් ඒවා මිනිසා සේවය කරන සැබෑ ගීත නොවේ. හරවත් ගීතයක් සෑමක පවර්ණා ගීත වඩා සුවිශේෂ අපූර්වත්වයකින් නව ජීවන දෘෂ්ටියකින් විපත් කරන්නක් බැරි. මෙන්න මේ කපුගේ වචන. මෙන්න මේ ආස්ථානයේ පිහිටා තමයි කපුගේ ගමන් තමන් ලැබෙන රචනා තෝරා ගැනීම කපුගේ පළවෙනි විශේෂත්වය වෙන්නේ මේකයි. ඒ ඔස්සේ බලන්න මේ කපුගේ සාධනීය ආකාරයට ඇගයුම් ශීලී ස්වරයෙන් පරක්කනවා කියන හොඳ උදාහරණය තමයි සමස්ත ජාතියකට මනුෂ්‍ය වර්ගයාට ආදරයත් දයාවත් කරුණාවත් ප්‍රදානය කරන අම්මා පිළිබඳ ඔබ එරුවි සියලු මනුෂ්‍ය අම්මාගේ දරුවෝ මැසින් ඔබ කිව්වේ එලියත් පෞද්ගලික තමයි ලෝකෙට ජීවිතය දෙන්නේ කියලා ඔබ කිව්වේ. මේ කපුගේ තෝරාගත් අම්මා සමස්ත ආසියාතික සමාජයේ අම්මාවරුන්ගේ ප්‍රතිමූර්තියක්. ඒ ජීවත් වුණේ දෝර කලාවේ හේම ගොඩක් කරන පරිසරයක වුණාට සමස්ත ආසියාතික ආසියාතික මව්වරුන්ට මේ ප්‍රතිරූපේ සාධාරණයි. අපි ගීතය අහලා මිත්‍ර කපුගේ ආරාධනා කරනවා. ඒ ගීතය ගයන්න මගේතරේ වාද්‍ය වෘන්දය අපට උදව් කළේ. ගීතය අහලා අපි ගීතය පිළිබඳව කතා කරමු. දවසක් පැමිණ සිටින්නේ අතාල මහ මෙහි ඇස්සා.